ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, මේ පින්නතුන් අදත් සිදු කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම ආදරණීය පියතුමාගේ ගුණ සිහිපත් කරලා සිදු කරන අවස්ථාව මැනවින් සම්පූර්ණ කරපු අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මියගිය ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මියගිය ඥාතීන් ගැන තිබුණු එයාගේ ළඟ තිබුණු තිමිච්ච ගුණයන් සිහිපත් කරන්නට කියලා. එයාගේ ළඟ තිමිච්ච හොඳ ගතිගුණ සිහිපත් කරලා එය වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා. ඇයි එහෙම දේශනා කළේ? එහෙම මතක් කරනකොට අපට එයාගෙන ලොකු කරුණාවක් ඇති වෙනවා. විශේෂයෙන් ආදරණීය පියතුමෙක් විදියට ඔබට ඒ තාත්තා ගැන හොඳට සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ මෑණියන්ට තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා අතුර තිමිච්ච ඒ හොඳ ගතිගුණ හොඳට සිහිපත් කරන්න පුළුවන්. ඉතින් බොහොම ධාර්මික රැකියාවක් කරමින් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේහි ශිෂ්‍යයන් බොහොමයක් නිර්මාණය කරපු ආදර්ශමත් ගුරු පියෙක් තමයි ඔබ අද සිහිපත් කරන මීට වසර 7කට කලින් මිය ගිය ඒ ආදරණීය පියතුමා තිස්ස සෙනවිරත්න මහත්මයා කියලා කියන්නේ. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියලියම සලකන්නේ බුදුදහම හැටියට එක පින්කමක් කියලා. එතකොට වෛද්‍ය වෘත්තියත් ඒ වගේම පින්කමක්. ගුරු වෘත්තියත් පින්කමක්, වෛද්‍ය වෘත්තියත් පින්කමක්. මේ දෙකම ලැබෙන සසර පින්කම් කළා. සසර කලාව පින්කම ආනිසංශ විදියට තමයි මේ වෘත්තියෙන් දෙකම ලැබෙන්නේ. ඇයි? ඒකට හේතුව එක වෘත්තියක් විතරක් නෙවෙයි, එක පින්කමකුත් වෙනවා. අපි කරුණාවෙන් මෛත්‍රයෙන් අපේ සේවාදාමයේ දායකයන්ට සලකනවා නම් ඒක ඇත්තෙම ලොකු පින්කමකුත් වෙනවා. ගුරු වෘත්තියයි වෛද්‍ය වෘත්තියයි ලෙස සලකන විට හැබැයි ලොකු වෙනසක් තියෙනවා. වෛද්‍යවරය කරන්නේ අර රෝගියා මුලින් හිටිය තත්ත්වයට පත් කරන එක. ඒ වගේම පේෂන්ට් කෙනෙක් විදියට රෝග රට ආපු කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන පුළුවන් කමක් නැහැ. ඔබ එයාට උදව් කරන්නේ ඒ නිරෝගී භාවය ඇති කරන්න විතරයි. නමුත් ගුරුවරයා ඊට වඩා සුවිශේෂ කෙනෙක්. ගුරුවරය කරන්නේ ශිෂ්‍යට ඉදිරියට යන්නට මඟ පෙන්වන එක. එයාගේ ෆියුචර් එකට උදව් කරන එක. ඔබ කරන්නේ රෝගියාගේ අතීතයට ගිහිල්ලා අතීතයේ සුවපත් වෙච්ච මට්ටමට ගන්න එක. නමුත් ගුරුවරය කරන්නේ තමන්ගේ ශිෂ්‍යයා ඉදිරියට රැගෙන යන එක. ඒ විතරක් නෙවෙයි, ගුරුවරයා මඟ පෙන්වනවා ඒ ශිෂ්‍යයාට ඕනනම් ගුරුවරයාගේ වෘත්තියටම එන්නත් පුළුවන් විදියට. ගුරු වෘත්තියට විතරක් නෙවෙයි, ඊට වඩා ඉහළට ගිහිල්ලා විශ්වවිද්‍යාල මහාචාර්යවරේ නැත්නම් වෛද්‍යවරේ විද්‍යාඥයෙක් මට්ටමට යන්නටම ඒ ගුරුවරයා මඟ පෙන්වනවා. ඒ නිසා ගුරු වෘත්තිය කියන එක බොහොම සුවිශේෂී දෙයක් විදියට සලකනවා. ඉතින් ඒ වෘත්තියෙන් දෙකම ඔබ හිමි කරගෙන සිටීම සුවිශේෂී දෙයක් විදියට ඔබට සලකන්නට පුළුවන්. ඉතින් අපේ මතකයි ලසික මහත්මයාට මතක ඇති අපේ පියතුමා ජීවත් වෙලින කාලේ පියතුමත් එක්ක පින්කම් කරනකොට මම කියපු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඔබ දෙපළම හුඟක් වාසනාවන්තයි කියලා. ඉතින් ඒ කාලේ මම හිතන්නේ ඔබ දෙපළගෙම අමල තාත්තල හිටියා මුල් කාලේ. ඒ අපේ අමල තාත්තල ඉන්න කාලෙම අපට වෘත්තිය වශයෙන් ඉදිරියට ගිහිල්ලා දරුවනුත් පෝෂණය කරලා ඒ දරුවන්ගේ සාර්ථකත්වය බලන්න අපේ අම තාත්ත ජීවත් වෙනවායි කියලා කියන්නේ ඒක බොහොම වාසනාවන්ත අවස්ථාවක්. ඒක හැම දිනාටම ලැබෙන දෙයක් නෙවෙයි. අන්නේ වාසනාව ඔබ දෙපළාම හිමි කරගත්තා. අද මේ පින්කම සිදු කරපු අවස්ථාව ඔබට හුඟක්ම සතුටටපත් වෙන්න පුළුවන්. ඒකට හේතු කිහිපයක් තියෙන එකක් තමයි ඔබට ඒ පියතුමා ජීවත් වෙන කාලේ වගේම මිය ගියාට පස්සෙත් යම්කිසි හිතේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඇයි? ඒකට හේතුව ඒ තාත්තා ඉන කාලේ ඔබ හොඳට සැලකුවා. ඇතැම් විට අපේ ජීවිත කාලයෙන් භාගයයි අපි අමල තාත්තලත් එක්ක ඉන්නේ. අනිත් භාගය ඒ දෙන නැතුවයි බොහෝ විට ඉන්නේ. නමුත් ඒ ඉන්න අනිත් ජීවිතයේ භාගම කාලය අපිට අම්මා තාත්තා ගැන හිතෙනවා. ඇතැම් විට අම්මා තාත්තා ජීවත් වෙලා හිටිය කාලයට වඩා අපට ඒ දෙන ගැන මතක් වෙන්නේ එයා මිය ගියාට පස්සේ. ඇතැම් විට එකට ඉන්නකොට උදෑසන පේනකොට එච්චර සිහිපත් කරන්නේ නැහැ ඇත්තෙම. නමුත් මිය ගියාට පස්සේ එයා ගැන අපි වැඩිපුර හිතනවා. අනේ හිතන කාලේ අපේ හිතට සතුටක් එන්නේ අපි ඒ අය ජීවත් වෙන කාලයේදී කොච්චර සැලකුවාද කියන කාරණේ මත. අනේ ගැන කල්පනා කරන විට ඔබට ඔබ දෙපළටම හුඟක් සතුටටපත් වෙන්න පුළුවන්. ඔබේ අමල තාත්තල ජීවත් වෙලා ඉන්න කාලෙම ඔබ කලාව සැලකිලි පිළිබඳව හිතනකොට. ඉතින් ගෙදරම තියාගෙන තාත්තට හොඳට සැලකුවා. නෙවෙයි, වෛද්‍ය ප්‍රතිකාර විතරක් නෙවෙයි, ඒ තාතර ආහාර පාන වලින් විතරක් නෙවෙයි, ධර්මයෙන්ොත් ඔබ අනුග්‍රහ ලබා දෙන්නට උදව් කළා. ඉතින් ඒ ගැන සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ දානීය දීමෙන් අපේ ජීවිතේට ලබන විශේෂ අනිසංසයක් තමයි අපට ධර්ම යානට අවස්ථාව ලැබෙනවා. අනේ ධර්ම මැසේජ් එකක් ගත්තොත් තමයි ඇත්තටම අපි නියම විදියට මේ ආනිසංස පින්කම ආනිසංස සලසා ගන්නවා වෙන්නේ. Dear friends in Dhamma, when you offer something to Mahasangha, we have a very special benefit that listening to what the Buddha taught. That's a very special benefit. When you offer something to someone, especially if you offer something to a homeless person, they may say you that they appreciate you, but they don't preach Dhamma to you. But when you offer something to Mahasangha, we receive a very special benefit that listening to what the exalted one explained. That's a great benefit. When you offer something to Mahasangha, it belongs to one of the meritorious deeds, generosity or dana. All the Buddhist doctrines that the exalted one explained for 45 years can be summarized into one stanza, which is Sacitta Pariyodhapanam, purifying one's mind. This is the message that Buddha explained, Sacitta Pariyodhapanam. Why do we need to purify our mind? Our mind is main thing which decides our happiness. When mind is polluted, our actions are negative, the results are evil. We have no happiness. When our mind is pure and calm, our activities are correct and also the results are fruitful. That is why we should always keep our mind pure and calm. Buddha explained the way how we keep our mind pure and calm. There are three meritorious deeds that the Buddha explained. They are dana, sila, and bhavana. Dana means generosity or offering something to others. Sila means virtue or moral conduct, discipline of speech and behavior. Bhavana is mental culture, meditation. Practicing generosity brings us happiness. When you are generous, your mind is so pure and calm. That is why the Buddha explained, Piti mudarang vindati data. He who practices generosity gains a lot of happiness. When we are generous, our mind is so pure and calm, then we are happy. That is why Buddha always encouraged us to practice generosity. Buddha says very clearly, if you see the results of giving something to others, you never eat anything without giving something to others. Like that, Buddha always encouraged us to practice generosity. Especially when you are at home, you can take care of your mother, your grandma very kindly. That is also a generosity. And also, when we go forward, we can practice next meritorious deed, sila or virtue, moral conduct, discipline in our speech and behavior. Buddha says, when we do something, when we speak something, we should think again and again whether it is correct or incorrect. That is the discipline. Especially as Buddhism, Buddha encouraged us to practice five precepts: abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. If you practice these five qualities, Buddha says very clearly, you are giving fearless. You are offering fearlessness to others. When you practice these five qualities, your parents are so happy. They have no doubt, they have no fear when you practice these five precepts. As a mother, as a father, if you practice these five qualities, your children have no fear, no doubt about you. They have confidence in you, what you do. You can do anything, you can go anywhere. You can come to your house anytime. But the members of your family has no doubt about you. Because they are confident in that you practice five precepts always. That is, this competency is very important as the family life. We should practice five precepts as much as we can. That is a real insurance, assurance, protection in our life. Finally, Buddha says, Nachakuddhan samachare kinchi yena vinyo pare upadeyum. We should not do any slight wrong conduct which is concerned by the wise. This is the highest discipline in our speech and behavior. If you have this discipline, actually we have no regrets in our life because our character is correct. That is why Buddha always appreciate to practice five precepts. The next stage is that practicing loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. According to three meritorious deeds, generosity, virtue and meditation, Buddha says, the highest quality, the highest meritorious deed is that practicing loving kindness meditation. When we think always, may all beings be well, happy and peaceful, not only mentally, when we practice loving kindness meditation, when we do something, when we speak something, we always do all the activities with loving kindness, then our activities are correct. Buddha says, practicing loving kindness meditation is the highest quality that we can develop our spirituality to the maximum level. When always we practice loving kindness meditation, we can reduce some negative results of our previous actions. Not only that, we can develop our positive thoughts in our mind. When we practice loving kindness meditation, we have compassion, we have sympathetic joy, and also we have equanimity. These five things, as Bhante Sirinanda mentioned, these are four sublime states that Brahmas are living with. We can make a Brahma realm in this human life by practicing these four sublime states, loving kindness, sympathetic joy, compassion, and equanimity. Why do we need to practice these qualities? For our inner peace. Even though you are well educated, even though you are very rich, if your mind is polluted with negative thoughts, everything that you earned is useless. And also, why you should help monks? Actually, they are like counselors. Mental illnesses are more dangerous than physical illnesses. Mental illnesses are more dangerous. Counselors help us to overcome mental illnesses. Monks are also like that. They always preach Dhamma to you for your inner peace, for your mental health. That is why we should take care of our monks. That is why we respect the Buddha, because the Buddha explained the supreme message that helps us to overcome our mental illnesses. Especially we should overcome greed and anger. When we practice these qualities, little by little, we overcome greed and anger. These are the negative thoughts that disturb our peace of mind. When we are greedy, when we are angry, actually we have no inner peace. Even though we are well educated, even though we are well rich, if you are angry, actually everything is useless. That is why always we should keep our mind pure and calm. Buddha says, among the people, those who are angry, we should make a mind that which is no anger. That is our success. Our success is that if we can overcome anger and greed, that's the real success in our life. Finally, Buddha says, the most dangerous defilement that disturbs our peace of mind, which is ignorance or delusion. This is the highest advice that Buddha has given. The path that leads to overcome ignorance or delusion. What is the technique that we can practice to overcome ignorance? Practicing mindfulness. Practicing mindfulness is the only way for getting rid of ignorance. How do we overcome ignorance? What is the ignorance? Ignorance is that when you see something, when you hear something, when you smell something, the very first experience is very instant. It arises and ceases very soon. But when we recognize something, the very first experience has ceased. When you look at me, you may think that now you are looking at me. You can look at me, but when you recognize me, your first experience has ceased. You recognize me not through your eye consciousness, but through your mind consciousness. This is the wisdom. When your mind is fixed in outside material things and persons, that is ignorance. When your mind is fixed in outside material things and persons, outside world can control your mind. When outside things are very pleasant, you are happy. When outside things are ugly, you are unhappy. Because outside world can control you. You depend on outside. Whenever a person depends on outside, it means we are like beggars. You know, beggars, homeless people, they always depend on outside. They are asking something always. Actually, whenever we are ignorant, we are also like that. Even though you are doctors, if you depend on outside, you are like those people who are homeless. Would they explain the way how we make a refuge, how we make a protection, insurance, assurance? Whenever we experience something through our six senses, if we can look at inside, that is inside meditation. If we are wise, that when we experience something, the outside world is seized, then we always depend on inside. We look at inside. For that, we have to practice mindfulness. Whenever you are mindful, it means you have made a refuge inside. Nobody or nothing can disturb your peace of mind. Whenever you are not mindful, it means you depend on outside, then outside world can control you. You should decide that whether you like to depend on outside or inside. The decision is in your hand. Buddha explained the path whether you live in mindfulness or not. Whenever you live in mindfulness, it means you are not controlled by outside world. You have made a refuge inside. That is the real freedom, liberation, or emancipation that the Blessed One explained. By offering something to Mahasangha, the great benefit that you receive to listening to what the Buddha taught. Practicing generosity, practicing virtue, practicing loving kindness, and finally, practicing mindfulness. This is the Buddha's path, Buddhist path. The message that Buddha explained for 45 years. If you can listen to this message and if you can practice this message and also if you can keep your mind in mindfulness always, this is the real success in your life. This is the freedom. This is the emancipation. Okay, for that, I wish you all the best. By the power of all these meritorious deeds, may you all righteous wishes meet with success. Especially you hope to transfer merits to your beloved father, Mr. Tissa Seniviratna, who passed away 4 years ago. By the power of all these activities, may your departed relatives, especially may your father, rejoice with this great merit and may he have a blissful life and may he be able to shorten his samsaric journey. Finally, may he can attain the final bliss of liberation. With that intention, let's transfer merits to your beloved father, pouring the water to empty cup. Please recite the Gatha. Idam me nyate nang hotu sukhita hontu nyateyo. Idam me nyate nang hotu sukhita hontu nyateyo. Idam me nyate nang hotu sukhita hontu nyateyo. Yatha vari vaha pura paripurenti sagaram neva meva ito dinnam petanam. ඔන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි, අපි මේ පින් දෙවෙනටත් අනුමෝදන් කරමු. සමයදෘෂ්ටක දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. විශේෂයෙන් මේ අධ්‍යාපනය ලබන දරුවන් දෙපළට හොඳට ඉගෙන කියාගෙන ලෝකයට සේවය කරන්නට නිදුක් නිරෝගී බව සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා. හොඳයි, ලසික මහත්මයාට, චන්ද්‍රිකා නෝනට, මේ මෑණියන්ට හුඟක්ම සතුටටපත් වෙන්න පුළුවන්. ආදරණීය පියතුමාගේ ගුණ සිහිපත් කරලා මේ වසර හතරක් ගත වෙන අවස්ථාවේදීත් තමගේ යුතුකම මැනවින් සිදු කළා කියලා. ඉතින් ඔබ හැමදෙනාම මේ විහාරස්ථාන වෙනුවෙන් කරන කැපවීම අපි බෙහෙවි මගේ කරනවා. ඉතින් මේ විහාරස්ථානය නඩත්තු කරන්නට, මේ විහාරස්ථානය දියුණුවට ඔබ මහන්සියෙන් දැහැමිව උපයපු වස්තුව ධනය මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ නිර්ලෝභීව කැප කරනවා. ඉතින් ඒ ඔබගේ ගුණවත් බව, පරිත්‍යාගශීලීත්වයත් අපි මහා සංඝරත්නය හැටින් අගය කරනවා, ඔබට ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් තව බොහෝ කාලයක් මෙවැනි දාන ආදී පින් දාන සරම් කරමින් ජීවත් වන්නට ඔබට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.